අධිනාථ පෙරවන් සර්ණයි අදත් අපි සුපුරුදුකදී සවන් ප්‍රතිසල සෝස්ට් එකතු වන්නේ තවත් දැන් සාකච්ඡාවකටයි අද 2017 ජූනි මාසයේ 13 වෙනි අඟහරුවාදා අප කෙරෙහි මාතන කාර්යාලයේ නව ශ්‍රී ලංකෙත් පිට අපිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමඩි තිනලංකාර සංඝයා මහතේ සම්මාස උපවාසයේ පාද නමස්කාර කරලා ධාතු වැඩ පිළිගන්නවා ඒ වගේම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න ලැබෙන්නේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ සද්ධාවන් පිණවාකි හැම දිනාතුම පිරුවන් සරණයි. තුන්ලෝකාග වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම කුත්සාසයක් මේ සාකච්ඡා ක්‍රන්ත මේ වැඩසටහන ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඉතින් අද බලාගෙන යනකොට අපි විශාල පිරිසක් මේ චෙක්කාස් වෙලා තිබෙනවා. ඉතින් හැම දිනාට මේක හොඳයි. ඉතින් මේ පාත්‍රිකාවක් හැටියට කුමක්දයි කියලා හරියටම මේ මට මතකයි ප්‍රශ්නයක් මේක කලින් අපේ පින්වත් මහත්තයා අහලා තිබුණා. ඒක කොහෙද කියලා දන්නේ නැහැ. නමුත් මේ මට මතකයි අහලා තිබුණා එකක් අපි ඒකත් ඒක කොටසක් යන තම මතකයි. ඔක්කොම ටික නම් මලීවව නැහැ. නමුත් අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් මම හැම කෙනාටම නොදන්නා දෙයක් දැනගන්නට, විමසලා නැති දෙයක් විමසන්නට, හිතන්නට මෙනෙහි කරන අවස්ථාව සැලසේවා. ඒ වගේම ප්‍රශ්න තියෙනවා අහන්න හැම දිනකටම අවස්ථාව සැලසේවා. ඒ ඉක්ිනෙක් අහන්නා වූ ප්‍රශ්නයක් තුළින් තමන්ට ලැබෙනා වූ උත්තරේ හැම දිනකටම පොදු ධර්මඥානය සඳහා දෙතිය යන නිසා ඒක මහා උපකාරයක් වෙනවා. සමහර වෙලාවට තියෙන ඔය එකේ ප්‍රශ්න අහනකොට උනත් ලොකු ප්‍රශ්න තිබෙනවා මේකට ඇඳලා ගන්න. සමහර වෙලාවට තියෙන මාතෘකා භාගයක් විතර කැපකරන්න හේතු වෙනවා තියෙනවා. සමහර වෙලාවට මේ සම්පූර්ණ ධර්ම දේශනාවකට එක් මාතෘකාවක් වෙන නිසා අපි ඒක අරගෙන දැන් කතා කරමු. යම දිනාතම ධර්මාභූතී වේවා. ඒ වගේම හොඳ දැනුමක් නිර පරිදි වැටීම කදාරන්ට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි සාමිනාස්ස. විශේෂයෙන්ම අපිට තෝරගන්න තියෙන්නේ අපි දන්නවා උපාදාන ස්කන්ධ කියලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ පංචකය කියලා තියෙනවා. උපාදාන ස්කන්ධ පහ කියලා පංච උපාදාන ස්කන්ධය හැටියට අපි ධර්මයේ අහනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ ඛණ්ඩ සූත්‍රයේ සංයුක්තනිකායේ ඛණ්ඩ වර්ගයේ ඛණ්ඩ සංයුත්තේ විස්තර කරලා තියෙනවා. ඛණ්ඩ සූත්‍රයේ ඛණ්ඩය කියන්නේ කුමක්ද, උපාදාන ඛණ්ඩය කියන්නේ කුමක්ද කියලා සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඒ කොටස අපිට පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඊට අමතරව මම හිතනවා හසංග මහත්මයාටත් එකතු වෙන්න පුළුවන් මහා පුන්නම සූත්‍රයත් ඒ වගේ සබු සූත්‍රවලත් අඩංගු වෙන විදිහට යන්නම් කරුණු තියෙනවා. මහා පුන්නම සූත්‍රයේ මහා හත්තිපදෝත්ති සූත්‍රයේ පරිමාංශමාන සූත්‍රයේ කියන සූත්‍ර කොටස් තුනක් තියෙනවා. ඒ උපාදාන ඡන්ද සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මම මෙතන විද්වේ කරක් දැම්මා. සංස්කෘතයේ තියෙන ඡන්ද සූත්‍රයේ කොටස නම් ඒක ගැන තමයි විශේෂයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා. මට ඉන්න හුඟක් කලින් මිතු මේ කතාව මොකුද දන්නේ නැති කතිය අවුස්සෙන් සම්බන්ධ වෙලා ඇතිනවා ගෞරවණ සාමාස. ඒ වගේම මේ සාකච්ඡාවට හවුල් නොවිච්ච ප්‍රශ්නත් තියෙනවා මේ සාකච්ඡාවට කිවි ඔය මේ මාතෘකාවට. ප්‍රධානතම මේ මාතෘකාව හැටියට මට මතක විදිහට දැනට මාතෘකාව ඉදිරිපත් කරන්නේ මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන දේ තේරුම් ගන්න ධර්ම ප්‍රයත්නයක් හැටියට කියලා අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මොකද විවිධ තැන්වල අපි දන්නවා සූත්‍ර දේශනාවල සමතන කරන පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා. එතකොට මේ අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ දෙකක්ද එකක්ද ඒක ඒ විදිහට හිතමු. එහෙම නැත්නම් සමහර තැන්වල මේ සමාන වලට අපිට හෙන්න ලැබලා තියෙනවා මේ පංචස්කන්ධය කියන දේ මේ බාහිරව පවතින දෙයක්. පංච උපාදානස්කන්ධය කියන දේ මේ තමා තුළින් හදා ගන්න දෙයක් කියලා. ඒ වගේ අපි ඉගෙන ගන්න අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට කියනවා මේ අපිට ඇහි සමාදේශ ගැන හදලා මේ රහතන් වහන්සේට පවා පංච උපාදානස්කන්ධයක් පවතිනවා කියලා වගේ දෙයක්. ඒකෙන් අදහස් වෙන්නේ රහතන් වහන්සේ උපාදානය කරනවා යමක් කියලා. නමුත් මේ පංච උපාදානස්කන්ධය කියනවා රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා. එතකොට ඒ අත්කතෙන් බලුවාන් පස්සේ පංචස්කන්ධයක් තියෙන්නේ පුද්ගලිකයෙන් එළි, පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ පුද්ගලිකයෙන් එළි. හැබැයි උපාදානය කරන සත්‍යය තමයි අතුලෙන් තියෙන්නේ. ඉතින් ඔය වගේ ටිකක් පටලවා ගත්තෝ, පටලවා දෙන හෝ විවිධ සූත්‍රවල විවිධ විදිහට කියලා තියෙන දෙකට ලීලා හෝ දින සත්‍යයක් තමයි මේ නිරාකරණය කරගෙන හදන්නේ. මම හිතන්නේ මම හරියටම සත්‍යෙ නිශ්චයතර ඔසුවා කියලා. ඔන්න වගේ විවිධ පැතිවලින් තියෙන දෙයක් දැන් අද අපිට මේ දර්ශන අවසානයේදී අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මොකද්ද පංචස්කන්ධය කියන්නේ? ඇත්තටම මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කියන අර්ථයේ ඒක තමයි එnde අවසානයේ අපිට ඕනේ. කොහොමදදෙන් දෙන්න දැන් ගෝනෝයිකුත් දෙන නෝයිකුත් දේවල් කියලා කියලා සූත්‍ර වලින් දේවලුත් අපි විද්‍යාසාරයට විශ්ලේෂණය කරනවා. දැන් පොඩක් පැටලිලා තියෙනවා. පංචස්කන්ධය කියන්නේ නම් අපි මේ 11 ආකාරයකට දකින්නා වූ මා බාහිර ඇති දෙයක්. අතීතේ, අනාගතේ, ඉදී, ඕලාරික, එමුණු කීක තියෙන. නැතර ඒක පංච උපාදාන සංධිකයන් පස්සේ ඔක අභ්‍යන්තරික දෙයක්. ඒ මොකද එක කණ්ඩායමක් කියන දෙයක් අපි අහමුදුනේ. සවකාය කියනවා නෑ එහෙම නෙමෙයි. පංචස්කන්ධයේ තියෙන දෙලි පංච උපාදානස්කන්ධයේ තියෙන දෙලි අර තථාගතයන් වහන්සේගේ රූපේ බලලා කිසියම් කෙනෙකුට ඒ රූපේ උපාදානය කරගන්න පුළුවන්. එහෙනම් ඒ රූපේ තියෙන්නේ එළි. ඒකට පංච උපාදානස්කන්ධයත් ඒකට එළි. ඔය විදිහට. සමහර අය කියනවා එහෙම නැහැ. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ මනසින් හදාගන්න දෙයක්, අතුලෙ මැටි දෙයක්. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ අතුලෙ. ඔය ආකාරයේ විවිධ විවිධ අදහස් තියෙන නිසායෙන් තමයි මේක ප්‍රශ්නයක් ඉදිරියට අපිට ඔබට දැනුණා අපි සත්‍ය සමග ඇසුරු කරන අපි වඳුරන අපි හිතන කොටම ජීවිත ගන්න අපේ හිතවත්ම කල්යාණ මිත්‍ර සෞඛ්‍ය සමාජය සම්බන්ධ කරගෙන මේක ටිකක් නිරාචුණය කරගන්න සෞඛ්‍යා කරගත්තේ ප්‍රජාන්ත මාත්‍ර ලැබුවට කතා කරලා. ඉතින් ඉන්ෆ්‍රා ගෞර්ණ්‍ය සමාජය මේ මගේ කල්යාණ මිත්‍රින් දැනුවත් කරන්නයි අද සාකච්ඡා ඉදිරිපත් කරන්නේ මම කතා කරගේ. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ප්‍රශ්නේ ගෞර්ණ්‍ය සමාජය නැවත ඉදිරිපත් කළා මාසෙ සංසාරයේ ඉස්සරගෙන දැන් මාතෘකාව කරන තමයි දරුවත් මාතෘකාව මාතෘකාව මේ හොඳ පරිදිමත් ඇත්තටම කළේ ඒ කියන්නේ අපිට අද සාකච්ඡාවේදී අවශ්‍ය වන්නේම පංචස්කන්ධය කියන්නේ කොහොමද, පංච උපාදානස්කන්ධය කියන්නේ කොහොමද කියලා තේරුම් කරගන්න තමයි මම හිතන්නේ දරුවත් මාතෘකාව කියන පරිදි. මම හිතා සමන්නාට ඒ දරුවත් මාතෘකාව කියපු කොටස් සමග ඔබ සුභාන්තයේ තේක අපේ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න ඇති කියලා නැත්නම් ආපහු මම කියන්නම්. හොඳයි. ඒක මේ ඒක තේරුණා මේ පින්තුන් මේ හොයන දේ. ඉතින් අපි බලමු මේ දැන් ඔය ස්කන්ධ කියන එකයි ඔබ හැමතැනම පටලවා ගන්න විදිහක් නම් එහෙම තේරෙනවා. අපි මේ මට මේ වෙලාවේ මේ තුනක මතක් ගන්න කැමති අපි මේ ධර්මය අත්විඳින විදිහයි ධර්මයක් අත්විඳින විදිහයි ධර්මය සියුම්බ කතා කරන විදිහයි ධර්මය ලෝක මට්ටමින් කතා කරන විදිහයි කියලා තේනවා. ඒවා අපි පටලවා ගන්නත් හොඳ නැහැ. දැන් ඔය අපි සූත්‍ර දේශනාවලට මේ සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලනකොට තියෙන බුදුරජාන් වහන්සේ ඔය මෙනෙහි කරන්න කියපු තැන එතන 11 ආකාරයක මෙනේකම තමයි ඕලාරික අධ්‍යස්ස බාහිද ඕලාරික සුකුම ඒ වගේ මේ තැන්වල තමයි ඔය කියන්නේ ඔය ස්කන්ධ පහ ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධ කියලා ස්කන්ධ සූත්‍රයේ ඔය තියෙන ටික තමයි අපි මහත්තයා කියන්නේ. ඔය එකක් පාසා සලකාගෙන යනකොට මේ ස්කන්ධ කියන ඒවා ඇතුළතත් හම්බ වෙනවා, ස්කන්ධ කියන ඒවා පිටතත් හම්බ වෙනවා. ඊළඟට උපාදානස්කන්ධ කියන උපාන උපාදානස්කන්ධ කියන ඒවා ඇතුළත සම්බේනවා උපාදානස්කන්ධ කියන පිටත සම්බේනවා. ඒක සූත්‍රයේ තියෙන විදිහටම හරි පැහැදිලි. මේ එක දැනකට යනවා එතෙන් ඉස්සර වෙලා මේ අපේ තින්නතුන්ට අහගෙන ඉන්න තින්නතුන්ට මේක දැනගන්න ඉස්සර වෙලා මේ අපේ සූත්‍රේ පොඩ්ඩක් ස්පර්ශ කරමු. මේ සූත්‍රේ ස්පර්ශ කරලා ඊට පස්සේ තමයි ඒකට යන්න ඕනේ. කොහොමද සූත්‍රේ තියෙන්නේ? සූත්‍රේ තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බිතුන් වහන්සේලාට මෙහෙම අනාරාධිත දේශනාවක්. ඒක සාන්සම්පිත කරුණාවෙන් පිරිච්ච හිතකින් අනාරාධිත දේශනාවක් කරනවා බුදුරජාණන් වහන්සේ. මෙහෙම මේ පංචවික්කවේ කන්ද දේහස්සාම මහණෙනි ස්කන්ධ පහ පිළිබඳව දේශනා කරනවා පංච ස්කන්ධේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පංච උපාදාන ස්කන්ධේ. ස්කන්ධ මේ පංච උපාදාන ස්කන්ධේ උන් දේශනා කරනවා. ඊළඟට දැන් මේ වෙනස් දෙකක් ඊළඟට කියනවා ඒක හොඳට අහන්න කියලා. අහන්න කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම ස්කන්ධ පහ කියලා දෙනවා. ඒ ස්කන්ධ පහ මේ විදිහට තියෙනවා. ඒ ස්කන්ධ යම් කිසි රූපයක් ඒක කුමන ආකාරයේද කියලා සියුම්ද ගෝලාංශද කොරෝසුද ඒ මොකක්වත් කතාවක් නැහැ. යම් කිසි රූපයක් රූපයක් හැටියට සැලකන්න පුළුවන් යම් කිසි දෙයක් අතීතයට බර වී ගියාද අතීතයට සැලකී ගියාද අනාගතයට ගියාද වර්තමානයේ ඒක තියෙන්නේ. ඒක ඇතුළත තියෙන්නේද බාහිරව තියෙන්නේද ඒක ලොකු හැටියට තියෙන්නේද සියුම් හැටියට තියෙන්නේද ඒ වගේම ලෝකයා විසින් ඒක පහත්යි සැලකන්නේද ලෝකයා විසින් ඒක ප්‍රණීතයි සැලකන්නේද ඊළඟට ලෝක දුර හැටිය සැලකී හැකිද ළඟ හැටිය සැලකී හැකිද ඒ සියලුම දේවල් මේ ඒක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. දැන් බලන්න මේ කතාව දිහා යනකොට අපි යම් වේදනාවක් වේවා වේදනාවක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුක්ම ඒවා ඒකේ දැන් සංඥාවක් ඒවල සංස්කාරයක් ඒවල මේ විඥානයක් ඒවල මේකේ උපාදානස්කන්ධය කරන්න ගියාන් පස්සේ උපාදානස්කන්ධය කියලා කියන කොටත් එතන කතා කරන්න ওই විදිහමයි. ඕක තමයි අපේ සිංහතුන්ට තිබෙන ඕ ප්‍රශ්නේ. තියෙන ප්‍රශ්නේ. උපාදානස්කන්ධ පහට ගියාන් පස්සේ කියනවා ඒ යම්කිසි රූපයක් අතීත වේද අනාගත වේද ළඟතුර අනේ ආධ්‍යාත්මික බාහිර වේද හේන ගුරුසු සියුම් සුකුම ආදී වශයෙන් වේද දුර්ලභ වේද ඒක තමයි රූපයි උපාදාන ස්කන්ධය කියන්නේ. මේ දේශනාවේ උන්වහන්සේ වචන හසුරුවලා තියෙනවා එක්තරා විදියකට. වචන හසුරුවලා තියෙනවා ඒ තමයි සාස්ව කියන වචනේ පාවිච්චි කරන උපාදාන කියන වචනයක් පාවිච්චි කරනවා. සාස්ව කියලා පාවිච්චි කරන වචනයක් උපාදාන කියලා පාවිච්චි කරනවා. කාර්ණ ඒ වචන අනුසාරයෙන් තමයි ඕක අපිට එක්හාසු කරගන්න අවශ්‍ය වෙන්නේ. මේක කලින් මේ පින්වතුන්ට අපි කිව්වා මේ ත්‍රිකයක්. දැන් මම හිතනවා විශ්වාස කරනවා අපේ පින්වතුන්ට මේ වෙනස මේ කියන්නේ සූත්‍රයෙන් අහුල ගන්න කියන කාරණා ටික වැටහින්ට ඇති කියලා අපි මහත්ය කීපුත් එක්ක මේකත් එක්ක මේ පංච ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ රූප ස්කන්ධයට ගියයින් පස්සේ අපි අභිධර්ම හැටියට කතා කරනකොට කතා කරනවා රූප 28ක්. හැබැයි ඒ රූප 28න් මේ රූප 18ක් තමයි ඔය වැඩේට මේ ගන්නේ අනිත් ඒවා එක්තරා දේශයකින් එක්කාසු වෙනවා. මූලික වශයෙන් ගන්නේ රූප 18යි. ඒකට කියනවා මේ ඔය මානසික කාර්ය පවත්තන්ට ඇති කර ගන්නා රූප කියලා. මේ කිනුතුන් මතක ඇති අපි ත්‍රිකයක් ගැන කිව්වා. ඒ කියන්නේ ඒක අභිධර්මයේ ධම්ම සංගණයේ කියන වෙලාවේ කිව්වා උපාදින්න උපාදානියා ධම්ම, අනුපාදින්න උපාදානියා ධම්ම, අනුපාදින්න අනුපාදානියා ධම්ම කියලා. ඒක හතරවෙනි ත්‍රිකයේ මට මතක හැටියට. ඒකේ කියන්නේ ඔන්න ඔය ධර්ම ටික තමයි. මේක අපි ටිකක් කොහොම තියෙන්නේ ඇල්ලලා අපි බලමු. මේ ඒ කියන කාරණේ මොකද්ද කියලා. උපාදින්න උපාදානියා ධම්ම, අනුපාදින්න උපාදානියා ධම්ම, අනුපාදින්න අනුපාදානියා ධම්ම කියලා ධර්ම කොටස් තුනක් තියෙනවා. බොදවල් තුනකට බෙදෙනවා. ඒ ධර්ම බොදවල් තුන තමයි ඔය 170ක් හැටියට සලකාගෙන අපි කතා කරන ධර්ම සමූහය. ධර්ම 170ක් අපි ඔය පස්ථානීය කරනකොට ඊට පස්සේ අභිධර්මයේ කියන කතා කරනකොට කියනනේ ධර්ම 170ක් රූප චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ඒ ධර්ම 70 තමයි මෙතන උපාදින්න අනුපාදින්න කතාවට ගන්නේ. ඉස්සර වෙලා බලමු මේ පළවෙනි වාක්‍ය පාවිච්චි කරලා කියන විදිය. උපාදින්න උපාදානියා ධම්ම. ඒක කියනවා උපාදින්න එකක්, උපාදානියා කියලා එකක්. උපාදින්නේ කියලා කියන්නේ හොඳයි කල්යන්නේ තනි අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරා නැවතත් උන්වහන්සේ සම්බන්ධ කරගමු. දැන් විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන අපි නේද ඉන්න දෙයින්ද කතා කරමු. මේ විශ්වාස කරනවා කල්යන් මිත්‍රයන්ට තේරෙනවා කියලා මොකද්ද ප්‍රශ්නේ කියලා. අපි උත්තරේ දැන් ඔන්නේ දැම්ම ස්වාමීන් වහන්සේ අපිට උත්තරේ දෙනවා. ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුණා නේද අපි මේ කතා කරන්නේ. සිතමාමි ඔබතුමිය අපි කතා කරන ප්‍රශ්නේ කොහොමද කියලා ඔබතුමිය තේරුම් ගත්ත විදිහට මතක් කියන්න මම ගෞරවණීය ස්වාමීන් වහන්සේට ගන්න කරා. ප්‍රශ්නයකින් තියෙන්නේ උපාදාන ස්කන්ධය සහ අතන පංච ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය කියන එක තේරුම් ගැනීමයි කියන තමයි දැන් තේරුම් අරගත්තේ. ඒ සම්බන්ධව දලපවත්ලක එක එක විදිහට එක එක තැන්වල ඇහෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉගෙන අහලා දැනගන්න එක හොඳයි අවසාන නිගමනයකට එන්නේ කියලා. ඒක තමයි දැන් තමයි දැන් තේරුම් ගන්න. ඔව් ඒක තමයි. ඔව් ප්‍රශ්නේ හැමෝම අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා නේද? ප්‍රශ්නේ නම් ඒකම තමයි. මොකද මේ සූත්‍ර පිටකේ මේ විවිධ තැන්වල තියෙනවා. ඔව් සූත්‍ර පිටකේ විවිධ තැන්වල විවිධ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නමකුත් අපි දෙදට මතක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ ඉදිරියට ඇවිල්ලා කතා කරන සයන් වාසල් YouTube video දි තැන්වල එලිපිටම කියලා තියෙනවා යම් ප්‍රකාශ පංචස්කන්ධය කියලා කියන්නේ පංචපාදානස්කන්ධය කියලා කිව්වන් පස්සේ මේ ආතන වාසක පංචපාදානස්කන්ධයක් තියෙනවා කියලා ඒ වචන දෙමින් කියනවා. ඉතින් ඒවා මේ කෙනෙකුට අහපු ගමන් වැරදි කියලා අයින් කරන්න හිතන වගේ ප්‍රකාශ. නමුත් උන්වහන්සේලා බොහොම සූත්‍රාස්යෙන් පෙන්වන් කරලා තියෙනවා. ඒකට ඒක චැලෙන්ජ් කරන්නත් බෑ. චැලෙන්ජ් කරන්න අපි ඕනේ නැහැ කිසි දෙයකට. නමුත් එක වැරදි කියලා එකපාරක් කියන බැරි මට්ටමට. ඒක ඉතින් ඒකට කොහොමද තේරෙන්නේ වෙන්නේ ටිකක් අර මේ පොඩි සංචර බවක් ඇති වෙනවා අපි මේ බලන සූත්‍රවලින් බල තේරුම් ගන්න උදේට මොකද්ද මේ தත්ත්වය කියලා. ඒ නිසා ඒක හරියට දැනගන්නේ හොඳයි. අපි සූත්‍රය කරනකොට හරි කියනකොට හරි මේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මනු පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හරියටම අපි කොච්චරවත් කතා කරත් හරියටම දන්නේ නැහැ කියන අර්ථයේ තමයි අපිට ඒකෙන් හිතුනේ. ඒ නිසා අපි සෝයන් වාසේ මහත් දැනගමු කියලා. ඉතින් ඉතින් දැන් වාතේ මේ ඔබතුමා ටික මේ කතානකර මම කතා කරන්නේ අර මේ අපි මේක සාම ඕපන්ලි කියා ගන්නවා වගේ දෙක පැත්තක කොහොමත් මොකද මේක අදා ගන්න නැහැ වගේ මේ ඒක හොඳයි දරුවත් මාත් එහෙම තමයි අපි කතා කරන්නත් ඕනේ මේ අපි තේරුම් ගන්නනේ බලන්නේ ඔව් ඒක හරි එහෙම හොඳයි ඔව් මොකද අපි අර අපි සාමාන්‍ය භාවිතය කියන්නේ එකේ ස්කූල් ඩිෆරන්ට් ස්කූල්ස් කියලා එකේ ස්කූල්ස් කියලා සමහර අය කියනවා මේ පංචස්කන්ධය අපි කාට පංචස්කන්ධය ගැන ඉච්චර ගැටලුවක් නැහැ පංචස්කන්ධය කියන පස්සේ කවුරු කතා කරලා කියන්නේ පංචස්කන්ධය කියන්නේ මේ අපි විදින ගන්න ආකාරයට මේ තමයි මම ගත්තොත් මගෙන් බාහිරව තියෙන දේ පංචස්කන්ධය කියලා හිතනවා වගේ හිතන මේ යම් අය ඉතින් පංච උපාදානස්කන්ධය කියුවන් පස්සේ තමයි පටන් අපි බොහෝ විට හිතනවා මේ මේ දී තියෙන දේ තමයි උපාදානය කිරීම නිසා පංච උපාදානස්කන්ධය කියලා දැක්කත් නම් එය ඇතුළත දෙයක් කියලා. මම සෝයන් අපි ගන්න සාකච්ඡා කරන කතාව ගන්න. මේ එන්ට අපි දැන් තමයි අපි අලුත් කල්යන චුකුම ත්‍රිකුණු ගහලා බලමු මොකද හිතන්නේ කියලා නේද? මේ සීල මාත්‍යය. අපි නිකන් කියන්නේකෝ මේ මොකද පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ වෙනස? මේ ඒක ඔබතුමා දැන් ඒක දැන් පංචස්කන්ධ අපි දන්නවනේ පංචස්කන්ධයම අපි මේ සංසාරේ ගෙනියන්නේ කියලා. තේනවාද මොකද්ද මේ පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මුතුම හිතාගන්න මේ විදිහට හිතාගන්න මේ දැනගෙන අපි තුවක් අතේ වගන් ඉන්නේ විදිහට කෙලවන් සර් මම අහලදී කියන්නේ අහලදී මේ පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ පහ කියන එක ඒ ස්කන්ධ පහක් කියන එක කියන්නේ ස්කන්ධ කියලා කිව්වේ කොටවල් පහක් කියන එකයි මම අහලදීන්නේ එතකොට මේ කොටවල් පහක් දීලා තියෙන නම පංචස්කන්ධ කියලා. එතකොට රූප කියනකොට වේදනා කොට සංඥා කොට සංඛාර කොට විඥාන කොට කියලා තමයි කියන කොටවල් විදිහට. දැන් රූපය කියන එක ඉස්සෙල්ලා මෙතන ගත්තට රූපය කියන එක ඒ විශ්‍යාට වාර ආකාරයකින් උගන්නට තියෙනවා කියලා බාහිර තියෙනවා. නමුත් ඒ අන්ත කිව්වහම ඒක ගොඩක් ඇගියට. ඊට පස්සේ ඒ වගේම තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන එක. ප්‍රථමත උපාදාන කියන එක වචනයක් ගන්න පංච උපාදාන ස්කන්ධ කියන කෙනා ඒකට අර කොටවල් පහම තමයි. නමුත් මේක උපාදාන කියන එකෙන් ඒක අදහසක් මතුවෙන නම ඇලීම කියන එක. එතකොට මේ කොටවල් පහම ඇලීම ආරම්භය නැත්නම් ඇලීම මතුවෙන විදිහට පාවිච්චි වෙන එක තමයි මේ පංච උපාදාන ස්කන්ධ කියන එකෙන් මම තේරුම් ගත්තේ. තේරුවා සත්මයි. ඔව්. හොඳයි. ඒක තේරුමාත්‍ය මේ රහතන්ව දැන් එතකොට දැන් ඉතින් මෙහෙම හිතමුකෝ. පංච ඕ දැන් ඔබතුමාට පංචස්කන්ධයක් මොන ගැහෙනව නේද? පංචස්කන්ධයක් මොන ගැහෙනවද ඔබතුමාට? අපෝරි නෑ මම හිතන්නේ පංචස්කන්ධයක් මට මොන ගැහෙනවද කියලා. පංචස්කන්ධය කියන එක තේරුම් ගත්තොත් ඒක බහුසාර නෝනක් තියෙනවද පංචස්කන්ධයක් කියන එක තමයි ගන්න. මේක මම මේ අහලා තියෙන නම් ගොඩක් හැටියට තමයි ඉතින් දැන් කෙනෙක් දැක්කම ඒක පංචස්කන්ධයක් කියන එක මම හිතන්නේ ඒක හරි අර්ථ දැක්වීමක් කියලා. අපේ මිනිස්සේ ගාතන් වාසිය හරි අපි දරුවා සමාත්ම හරි අර්ථ ජයත මාත්ම හරි වෙන කවුරු හරි දැක්ක පළියට ඒක පංචස්කන්ධයක් දැක්කයි කියන එක ඒක නිකන් මම මුලාවට ගැනීම. මොකද ඒක දකින්න තරම් ශක්තියක් මට නැහැ. ඒක සියුම් දෙයක් අපි නිකන් ගොඩින් කියන එකක් විතරයි කියලා මට තේරෙන්නේ. ඒ රහතන් වහන්සේ කියන්නේ පංචස්කන්ධයක් කියන එක ඕලාරිකව කිව්වට පංචස්කන්ධයක් කියන එක සිඳුත්ක බැලුවොත් බාහතන්මාගේ පංචස්කන්ධයක් කියන කාරණේ තේරුම් ගන්න. නැහැ ඒක නැහැ නේද? සේවසන්නේ ගෞරවයෙන් වාස අපි කතා කරගෙන යනවාද? මත්නම් ඇහෙනවා. සේවසන්නේ. ඕ ඕ. හොඳයි. දැන් හොඳයි වගේ අපි හමුදුනේ. හොඳයි සයන්වාස මම ඔබ වහන්සේ නැවතත් වෙන්න අපි අර කෙලිච්ච තැන ඉඳන් අපි පොඩ්ඩක් හන්නේ. නේ අපි කියමින් සිටියේ අර වචන දෙකක් යොදාගත්තා ඒ තමයි වචන දෙක තමයි අර උපාදින්න සහ උපාදානිය කියන වචනේ. ඔය ධර්ම විස්තර කිරීමේදී සූත්‍රයේ මහා බහව ගොඩක් හැටියට කරත් අභිධර්මයේ සියුම් විදිහට කතා කරත් ඒ එකම ධර්ම තමයි යන්නේ සූත්‍ර දෙකකටම. අපි කිව්වා උපාදින්න උපාදානියා කියලා වචන දෙකක්. එකක් තමයි උපාදින්න අනිත් එක උපාදානිය උපාදානිය. උපාදින්න ස්වභාවය කියලා කියන්නේ අපි යම අරමුණු කරනකොට අරමුණු කරන සිතයි අරමුණු වෙන දේ කියලා දෙකක් තියෙනවානේ. ඒකේ අරමුණු කරනවා ක්‍රම දෙකකට. ලෝකයට සම්බන්ධ සිත්නේ ඔක්කොම තියෙන ඔක්කොම රහත් එක්ක නෙවෙයිනේ. එතකොට ලෝකයට සම්බන්ධ පුසත් වෙන මනස සහ රහත් නොවි සිටිනා වූ සීක මනස අරමුණු කරනවා ක්‍රම දෙකකට. මේ ලෝකයේ තියෙන ධර්ම. ඒ ධර්ම හැටියට කියන්නේ ධර්ම හැටියට කතා කරන්නේ අත් වශයෙන්ම මේ ඔය චිත්ත චෛතසික රූප කොටස්. ඒවා අරමුණු කරනවා එකක් අරමුණු කරනවා සංහාර හැටියට. එක විදිහකට අරමුණු කරනවා සංහාර හැටියට. අනිත් විදිහට අරමුණු කරනවා දෘෂ්ටි මූලිකව. ස්කයිප්ක්ෂණයේ ඇති වූ කිසියම් දෝෂයක් නිසා ප්‍රතිගත කිරීම මෙතෙන්දී බාධා සිදුවා. දැන් අපි ලෝකේශාන් වාසී විසින් දේශිත දෙවන කොටසට සවන් දෙමු. අපි මේ කතා කරමින් සිටියේ උපාදින්න ධර්ම පිළිබඳවනේ. එතකොට අපි යම්කිසි දෙයක් අරමුණු කරනකොට ඒ අරමුණු කරන්නේ සංහාව හැටියට, එහෙම නැත්නම් අරමුණු කරන්නේ දෘෂ්ටි හැටියට, ඒ විදිහටනේ. මාන්නය තියෙන නමුත් මාන්නය කියන්නේ විශේෂයෙන්ම සත්වයේ පුසජ්ජෙන හිතක් තියෙන කෙලෙසුන්ගෙන් මිදෙච්ච නැති සත්ව හිතක්, සත්‍ය සංසානයක්, ලෝකයේ තියෙන දේවල් දන්නේ ඇරින් වශයෙන් සහ එහෙම නැත්නම් ඒව සත්ව පුජ්‍යල හැටියට. එහෙම තමයි ගන්නෙ. එහෙම කරන අවස්ථාවේදී එහෙම කරලා හැදිච්ච කර්මයක් තියෙනවනේ. ඒ කර්ම ඒකෙන් නිෂ්පාදනය කරනවා මේ ප්‍රතිපලය. දැන් බලන්න ඒ ප්‍රතිපලය තමයි මේ තණ්හා කිරීම වශයෙන් හරි දෘෂ්ටිගත කිරීම වශයෙන් හරි ඇති කරගත්ත කර්මයක් නිසා හදපු ප්‍රතිපලයක් විපාකයක් තිබෙනවා. ආන්න ඒ තණ්හා කිරීම හැටියට දෘෂ්ටිගත කිරීම හැටියට හදපු කර්ම වලින් ඇති කරපු ඒ ප්‍රතිඵලය ඇවිල්ලා උපාදින්නේ හැටියට සඳහන් කරනවා. එතකොට මේ ඒක හැම එක්කෙනාම හොඳට පැහැදිලිව තේරුම් ගන්න එක හොඳයි. දැන් ඔය උපාදින්නේ හැටියට කතා කරාම අපි ඔක්කොම ඇවිල්ලා උපාදින්නේ. දැන් බලන්න අපේ ජීවිතය මේ ජීවිතයම උපාදීනියක්. හේතුව මේ මගේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ මම ඉන්නේම තණ්හාව මුල් කරගෙන දෘෂ්ටිය මුල් කරගෙන හදපු කර්මයක ප්‍රතිඵලයක් හැටියට. මේක උපාදන්නම උපාදානයි. උපාදීනයක්. එතකොට මේ උපාදින්න මේ කර්මය නේ උපාදින්නය හදලා තියෙන්නේ සාසව කර්මයක්. සාසව කර්මයකින් කියන්නේ. ඒක හොඳට පැහැදිලිව ආශ්‍රව කෙලස් ගලා යන කර්මයක් හින්දානේ අපි අපේ ප්‍රතිසන්දිය මේ හැදුනේ. දැන් මේ ඉතින් අපි මේ ප්‍රතිසන්දිය මේ ජීවිතය එකක් උපාදානය වෙන උපාදින්න වෙනවා රූප අනිත් එක නාම. එතකොට මේ හැදෙන්නා වූ නාම උපාදින්න තියෙනවා රූප උපාදින්නේ තියෙනවා හදපු දෙය. එතකොට මේකක් තියෙනවා ඒක මේ අපිට ලැබිලා තියෙන සාසව කර්මයන්ගෙන් එහෙම නැත්නම් කෙලෙස් සාගත කර්මයන්ගෙන් හදාපු මේ ශරීරය මේ ඇඟ මේ ඇහැ මේ පාද මේ කන් මේ හැඩ රූප මේ මගේ හිත මේ සියල්ලක්ම උපාදානීය වෙනවා. උපාදානීය වෙනවා කියලා කියන්නේ මේක නැවත සාසවයන් කියන්නේ කෙලෙසුන්ගෙන් කෙලෙස් සහගත හිත්වලට ආයෙත් අනේ අපෝ කියලා ලං කරගන්න අනේ අපෝ කියලා බැඳියන්ට අරමුණු කරන්ට මේක පත්‍ය වෙන කාරණයක් වෙනවා. ඒකට කියන උපාදානීය කියලා. මේක හොදට තව ටිකක් අපි තේරුම් ගන්න මොහොතේම උපාදින කියලා කියන්නේ මම මේ ජිනාලංකාර කියන ස්වාමීන් වහන්සේ ආඳුරු දැන් මේ මනුෂ්‍ය ලෝකයට බිහි වෙනවා යම් කිසි මව කුසක. ඒ මව කුසක බිහි වෙන්නේ යම් කිසි කර්මයක් හේතු කරගෙනයි. මේ කර්මය සකස් වෙලා තිබුණේ දෘෂ්ටිය පදනම් කරගෙන සහ සංහා පදනම් කරගෙන. එතකොට මේ දෘෂ්ටිය පදනම් කරගෙන හදපු කර්මයක සංහා පදනම් කරගෙන අරමුණු කරගෙන හදපු කර්මයක ප්‍රතිඵලය තමයි මේ. ඒකේ කර්මයේ ප්‍රතිඵලය මේ ඇස් මේ කන් මේ නාසය දිව ශරීරය මේ වර්ණය මේ උස මහත ඊළඟට මේ තිබෙනා වූ ස්පන් කියන්නේ කොටස පහම ඇවිල්ලා නාම ධර්ම මේ ඔක්කොම ඇවිල්ලා අර හදලා තියෙන්නේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිශ්‍ර වෙච්ච කර්මයක. ඒක තමයි දැන් මේ. ඒක නිසා මේකට මම කියනවා උපාදින්නේ කියලා. උපාදින්න සෙට් එක. උපාදින්න රාමු. උපාදින්න ගොඩ. ඒක මම උපාදින්නේ කියලා මම තේරුම් ගන්නේ මේක හැදලා තියෙන්නේ මම අර කෙලෙස් සාගත චිත්තෙකින් කෙලෙස් සාගත කර්ම නිස්පාදනයකින් හදපු. ඒකින් දැන් මේ උපාදින්න මම කියනවා ඒක නිසා මේ මගේ ඇහැට කියනවා මම රූප උපාදින්නේ කියලා කනට කියනවා රූප උපාදින්නේ කියලා මගේ මේ වරණයට කියනවා රූප උපාදින්නේ කියලා ඊට පස්සේ මේ ශරීරයේට ඊට පස්සේ මගේ තිබෙනවා මේ නාම ධර්ම කොටසකට කියන රූප නාම උපාදින්නේ කියලා මම උපාදින්නේ කියලා කතා කරන්ට වෙන් කරගත්ත ධර්ම ටිකක් ඕකේ තියෙනවා. දැන් ඒක තමයි මේ පරිහරණය කරන්නේ. දැන් මේක මෙන්න මේ පරිහරණය කිරීමේදී සිද්ධ වෙනවා මෙන්න මේකක්. ඒ තමයි දැන් මේ ලැබිලා තියෙන ප්‍රතිඵලය නැවත මම දකිනවා. නැවත මේ වගේ ජීවිතයක් මේ වගේ ඇහක් මේ වගේ කනක් මේ වගේ උසක් මහතක් මේ වගේ හිතක් මේ වගේ හිතන්න පුළුවන් ගතියක් මේ විදිහට කියලා මම නැවත නැවත මේක මේ ශරීරයේ දිහා බලලා මේ වගේ තවත් තියෙනවා බලලා ඒකෙන් නැවත නැවත මම එකක් අර තවත් අරමුණු කර කර කෙලෙස් වලට සීල් දෙකක් වෙනවා කියන්නේ අර ආශ්‍රවයන්ට සීල් දෙකක් වෙනවා. අනිත් එක අර සංහාවක දෘෂ්ටියට උපාදානය කරන්න තව ගොදුරක් වෙනවා. ඒකට ප්‍රත්‍ය වෙනවා. එතකොට අරමුණු කිරීම හැටියට ගිහිල්ලා උපාදානය කිරීමට මේ තියෙන එක ආය ගැළපෙනවා. ඒ ටික යෝග්‍ය වෙනවා. ඒ මොකටද? උපාදාන කිරීමට. ඒක නිසා උපාදාන භූමිය උපාදානය කරන්ට හේතු වෙනා වූ ප්‍රතිවන ධර්මයන්ට කියන උපාදානීය ධර්ම කියලා. අර උපාදින්න කියලා කියන්නේ ඒ කෙලෙසින්ද හදපු කර්ම වලින් ඇතිවෙච්ච ඵලය. ඒ ඵලයම නැවත මොකද කරන්නේ? කෙලෙස යාම ගිහිල්ලා ඒක අරමුණු කරනවා. ආන්න ඒකට කියනවා උපාදින්නේයි උපාදානයයි කියලා. අවයේ වචනයක් තියෙනවා. ඒකත් අපි මේ වෙලාවේදී තේරුම් ගත්තොත් හොඳයි. එහෙම නැතුව මේක තේරුම් ගන්න බෑ. අනුපාදින කියන වචනයක් තියෙනවා. ඔය ඔකේ. අනුපාදින කියන වචනේ තේරුම ඊළඟින්න කර්මයෙන් හදලා තියෙනවා. හැබැයි ඒ කර්මය සංහාවෙනු තියෙන්න කිසිම සම්මිශ්‍රතාවයක් එහෙම නැත්නම් එක්වාසු වීමක් මිශ්‍රකමක් නැතුව ඒවත් එක්ක සම්පයුක්ත වෙන්නේ නැතුව ආනි ඒ වගේ පහළ තියෙන ධර්ම කියලා. ඒවා රූප ධර්ම සහ අරූප ධර්ම. ඒවා විල්ලා මේ ඒව හැදිලා තියෙනවා. නමුත් ඒවා කර්මයෙන් හැදිච්චේව නෙවෙයි. කෙලස්සහගත කර්මයෙන් හැදිච්චේව නෙවෙයි. ඒවට කියනවා අනුපාදින ධර්ම කියලා. මම වචන තුනක් කියලා දුන්නා. ඒ තමයි උපාදින්න කියන්නේ මොකද්ද? කෙලස්සහගත කර්ම වලින් හැදිච්ච දේ. අනුපාදින්න කියන්නේ මොකද්ද? කෙලස්සහගත කර්ම වලින් කර්ම මිශ්‍රණයක් නැතුව නමුත් හැදිලා තියෙන. ඒවා. උපාදානිය කියලා කියන්නේ එහෙම තියෙන ඒවා මේ නැවත කෙලෙස් හදන්න භූමියක් උපකාරයක් ප්‍රත්‍යක් වෙන ධර්මයි. දැන් ඔය ටික ඔක්කොම නිය හොයන්න වෙන්නේ ඉතින් මේ ස්කන්ධ පංචකයෙන්. ඔය සූත්‍ර වලින් සහ අභිධර්ම විග්‍රහයෙන් සහ විස්තරාත්මකව සහ සියුම් විදිහට ඌලාරික තියෙන මේ කොටසනේ ඔබ තියෙන්නේ. ඊළඟට මේ අපි බලමු අර ඉස්සෙල්ලා කියපු ධර්ම ටික. උපාදින්න උපාදානීය ධර්ම කියලා කියපු ටික බලමු. ඒ තමයි මහත්තයා මේ තියෙනවනේ කුසල කුසල සහ අකුසල, ඊළඟට විපාක, ඊළඟට ක්‍රියා. ඔය ටිකනේ තියෙන්නේ. නාම ධර්ම සහ මේ ඔය රූපාවචර රූප ධර්ම වල ගත්තාම කොච්චරද තියෙන්නේ බලන්න. කුසල අකුසල විපාක ක්‍රියා තියෙනවා. ඒකෙන් මේ විපාක කියලා જાතියක් හැදෙනවානේ. කියන්නේ විශේෂයෙන්ම ලෞකික විපාක කියලා જાතියක් තියෙනවා. ඒ ලෞකික විපාක තියෙනවා බෙදීමක් කරලා. ඒ තමයි විපාක 32ක් තියෙනවා නාම ධර්ම වල. විපාක 32ක් තියෙනවා. ඒ විපාක 32 තමයි බලන්න අහේතුක තියෙනවනේ 15ක්. ඒ 15 මේ විපාකනේ. එතකොට තියෙනවනේ කුසල මහා කුසල විපාක සිත් තියෙනවනේ 8ක්. එතකොට රූපාවචර විපාක තියෙනවනේ 5ක්. අරූපාවචරත් තියෙනවනේ 4ක්. ඔක්කොම ගත්තාම පස්සේ 32ක් වෙනවනේ. මේ ටික ඇවිල්ලා අන්න උපාදින්න වෙච්ච ධර්ම උපාදානෙට ගැලපෙනවා. ඒක අපිට සලක ගන්න පුළුවන් මෙහෙම. මේ සලක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳ සම්පත් තියෙන මිනිස්සෙක් ඉන්නවා. හොඳට යාන වාහන හොඳට සම්පත් තියෙන හොඳට මිනිසෙක් දකින්න අපිට ඉන්නවා. ඉතින් ඒ මිනිසයාට හොඳට ලස්සන රූප තියෙනවා බලන්න, පාකයක් තියෙනවා, ලස්සන ගෙයක් තිබෙනවා. ඉතින් එයා ඒ රූප මෙයා අත්විඳිනවා. ඒ සම්පත් තියෙන කෙන එයාගේ වටපිටාව බලබලා, ඇඳුම් බලබලා, ගෙවල් දොරවල් බලබලා එයා සතුටු වෙනවා. එහෙම සතුටු වෙනකොට ඕක දකිනවා අපි. එයා සතුටු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ ඒ මිනිස්යා කරපු කර්ම වල විපාකයක් මේ වෙලාවේදී චක්කු විඥාන හැටියට පහළ වෙනවා. චක්කු විඥාන හැටියට පහළ වෙනවා. ඒක තමයි අපිට තියෙන්නේ. එයා අත්විඳින විදිය. මෙයාට මේවා තියෙනවා කියලා කියනවා. අපි මේ හිතනවා අනේ මේ මිනිහයාට කොච්චර සම්පත් තියෙනවනේ, අනේ අපි පෞකාරයෝ, මෙයා හරි සින්වන්තයි කියලා අපි හිතනවා. එයා ඒ අත්විඳිනවා කියලා කියන්නේ එයා චක්කු විඥාන පහළ කරගන්නවා, සෝත විඥාන පහළ කරගන්නවා, ගාන ජීවහා කාය විඥාන පහළ කරගන්නවා, සම්පතිච්චන සම්පීර්ණ සිත් පහළ කරගන්නවා. ඒ වගේම එයාගේ ජීවිතේ හොඳයි, ඊළඟට ප්‍රතිසන්දිය හොඳයි. ඒ වගේම තමයි අපි හිතමු මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. හොඳට කවිච්චයක හොඳට පෙරෙල්ලා හොඳට බුදි. එතකොට එයාගේ වටේ සේවකයෝ තියෙනවා, ඩිස්ටර්බ් කරන්නේ නැහැ. අපිට පේනවා මේ මිනිස්සයා නිදාගෙන ඉන්නවා. එයා නිදාගෙන ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? එයා භවංගගත වෙලා ඉන්නවා. භවංගගත වෙනවා කියලා කියන්නේ මොකක්ද? විපාක හිත. මොහොතේ විපාකයක්. ඒක ඇවිල්ලා ඉස්තර වෙලා ඒ වගේ භවංග හදන්න පුළුවන් කරපු කර්මයක විපාකයක් මෙයා විඳින්නේ. අපි ඒක දකිනවා. දැකලා අනේ මටත් මේ වගේ කර්ම කරන්න නැතුව ඒ වගේ මෙන්න මේ මිනිස්සයා වගේ මටත් ඔය කොයි හරි වැටිලා නිදාගෙන නිෂ්කලංකව නිෂ්පාදයේ ඉන්න පුළුවන් ජීවිතයක් තියෙනවා නම් හොඳයි කියලා මම අර එයාගේ නිින්දට ලෝභ කරනවා. නිින්දට ලෝභ කරනවායි කියලා කියන්නේ මොකද්ද? භවංගයේ එයා ඉන්නා වූ තැනට වෙනස් ආකාරයකට එයා ඉන්න නිින්දට අපි ආස කරනවා. විපාකේ ආස කරනවා. එයා විපාකේට එයා විඳින්නේ භවංග විපාකයක්. මේ භවංග විපාකයාවේ ප්‍රතිසන්දියක් එක්ක. ඊළඟට ඒකට අපි ආස කරනවා. දැන් බලන්න මේ ඔක හොඳ ලස්සනට සිද්ධියකින් අපිට තේරුම් ගන්න පුළුවන් උපාදින්නේ මෙන්න මේ විදිහට. එක මිනිස්සෙක් අර අන්න බහර කියන දුගියා සැක වෙච්චදී එක මේ මිනිස්සෙක් සිටුවරේ එයා මේ කරපු පිනක විපාකයක් විඳිනවා. කෑම බීම පොතේට කනවා. දවසකට විශාල ප්‍රමාණයක් සල්ලි වේදම් කරනවා කෑම දෙක. ඒ කියන්නේ මොකද්ද? ජීවහා විඥානේ. සෝත විඥානේ. චක්කු විඥානේ. ගහන විඥානේ. කාය විඥානේ. සම්පටිච්ඡන. ඊළඟට සම්තිරණ. ඊළඟට තව තියෙනවා මේ විපාක සිත් තියෙනවා සදාරම්මන. ඊළඟට භවංග ඔය ටික එයා විඳිනවා. ඒ විඳින්නේ මේ විපාක සිත් මේවා උපාදින්න දරුව. මේවාට එයත් ඔලෝභ කරනවානේ, මටත් මේක තව තව දියුණු කරගන්න ඇස්නම් හොඳයි, මගේ මේ දැකීම, මගේ මේ ඇසීම, මේ තියෙනා වූ දේවල් දියුණු කරගන්න තියෙනවා හොඳයි කියලා ඒ විදින මිනිස්සයක් නේ තණ්හා කරන. හැබැයි ඒක බලාගෙන හිටපු මිනිස්සෙක් ඕකට ලෝභ කරනවා. ලෝභ කරනවා කියලා කියන්නේ මොකද්ද? අන්න උපාදානිය වුණා. එතකොට ඒ උපාදානිය කියලා කියන්නේ ඔන්න අරමුණු කරනවා. අරමුණු කියන එකත් කර්ම හදනවා. කර්ම හදන්න යෝග්‍ය වෙන අරමුණු තියෙනවානේ. කර්මයක් හැදෙන්න යෝග්‍ය වෙන අරමුණු තමයි මේ මිනිසයාගේ විපාකේ. මේ මිනිසයා ඉස්සරවල කරපු දේක විපාකේ මේක විඳිනකොට ඒක තවත් හිතකට මේ උපාදින්න වෙන්න, එහෙම නැත්නම් තවත් ඒ වගේ එකක් හදන කර්ම හැදෙන්න ශක්තිය වෙනවා, හේතු වෙනවා. එහෙම එකක් වෙනවා. දැන් අර දුගියා දුප්පත් මිනිසයා බලාගෙන ඉන්නේ බාහිර රූපයක් හැටියට අනිත් එක්කිනාගේ විපාකේ. අන්න ඒක නිසා කියනවා උපාදීන්න උපාදීන්න උපාදානියා ධම්මය ඇටිය සලකන්නේ විපාක සිත් 32. දැන් අපිට අහන්න ලැබෙනවා මෙහෙම. අපිට අහන්න ලැබෙනවා මේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ හොඳයි කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ හොඳයි. ඒගොල්ලන්ට කන් තියෙනවා, ඇස් තියෙනවා, ඊළඟට ලස්සන සියුම් ශරීරයක් තියෙනවා කියලා අපි අහන්න ලැබෙනවා. ඒවා සියුම් රූපස් ස්වභාව. ඉතින් අපි ඒකට ලෝභ කරනවා. ලෝභ කරන්නේ ඇයි? බ්‍රහ්මයක් ඒකට ලෝභ කරනවා, අපිත් ලෝභ කරනවා පිටි. දැන් ඒක මොකද්ද? ඒක ඇවිල්ලා විපාකයක්නේ. බ්‍රහ්මයා විඳින්නේ එයා විපාකයක්. ඒකට අපි ලෝභ කරනවා කියලා කියන්නේ අන්න ඒකට ඇලෙන ඒ වගේ දේවල් හදන කර්ම හදනවා කියන එක. දැන් අපි මේ අරූප විපාකත් ඒ වගේ නාමදරන. රූප විපාකත් ඒ වගේ. මහා කුසලත් ඒ වගේ, අහේතුකේවත් ඒ වගේ. මේ ඊළඟට ඒ චෛතසික ඒ සිත් 32ම පොදුවේ වැඩ කරන්නා වූ පොදු සාධාරණ චෛතසික ධර්ම 35ක් තිබෙනවා. ඒ ටිකයි කර්මජ රූප කියලා. ඔන්න ඔය සෙට් එක. ඔය කියන්නා වූ ටිකට කියනවා උපාදින්න මේ උපාදින් උපාදානීය ධර්ම කියලා. හේතුව කර්මෙන් සංහා මූලික දෘෂ්ටි මූලික කර්මෙන් හැදලා ඒ කර්මම ආයත් මේ හදන්ත හේතු වෙනවා කියන එක. එතකොට මේ දැන් තියෙනනේ 170ක් ධර්ම කොටස් තියෙනවානේ. 170ක් ධර්මත ගණන් ගන්නා වූ මේ පරමාර්ථ ධර්ම සමූහයෙන් මෙතනදී ගැනෙන්නේ මොකද්ද? මෙතනදී ගැනෙන්නේ එක්තරා ටිකක් විතරයි. මේවා ඇවිල්ලා සත්ත නොවන්නා වූ ජීව නොවන ආත්ම නොවන හුදෙක ධර්ම ස්වභාව පමණක්. ඒක නිසා මේ කෙලෙස් සහිත කර්ම වලින් හැදිච්ච කෙලෙස් සහිත කර්ම වලින් හැදිච්ච උපාදානයේ කරන්ත යෝග්‍ය වූ ධර්ම තමයි මේ කිව්වේ උපාදින්න උපාදානයේ ධර්ම කියලා. දැන් ඕක අපි මේ විදිහට බලමු. මේ විදිහට බලමු. ඔය එක්කෙනෙක් සමහර අය කියන්න පුළුවන් මේව රහතන් වහන්සේකත් උපාදින්න උපාදානයේ ධර්ම තියෙනවා කියලා. මේකේ මේ රහතන් වහන්සේගේ ශරීරය දැන් රහත් හිත වුණාට රහතන් වහන්සේගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ රහතන් වහන්සේ අත්විඳින ඒ දේවල් ලැබිලා තිබෙන්නේ රහත් හිතේ අනුභවයෙන් නෙවෙයි. මේක මේ රහතන් වහන්සේ මේක පෙර ජීවිතයක කරපු සංහා මූලික පෘථග්ජන සත්‍යයක් හැටියට කෙරෙච්ච සංහා මූලික දෘෂ්ටි මූලික කර්මයක විපාකේ තමයි ඒ රහතන් වහන්සේගේ කර්මජ රූප ඊටකට ඒ විපාක වශයෙන් විඳින්නා වූ සීත් ඒ සියල්ලම ඒවයිල්ල මේ ඔය උපාදානය වෙනවා. මේ උපාදින්න ධර්ම. දැන් ඕක කියලා දැනුවෙන් පස්සේ කෙනෙකුට තවත් කෙනෙකුගේ හිතකට පුළුවන් ඒ රහතන් වහන්සේගේ තිබෙනා වූ ස්වභාවය දැකලා සංහා කරන්න පුළුවන්. සංහා කරන්නේ කොහොමද? එක තව අර තියෙනවනේ මේ උපාදින්න ස්වභාවෙ වෙච්ච විදිය. රහතන් වහන්සේගේ ශරීරය උපාදානීය වෙන්න පුළුවන්. කෙලෙසුන්ට හිත වෙන්න පුළුවන්. ඒ කෙලෙසුන්ට හිත වෙන්නේ මෙහෙමයි. කෙනෙක් රහතන් වහන්සේගේ ඒ කර්මෙන් හැදිලා තියෙන රහතන් වහන්සේට මේක පෙර කරපු කර්මෙන් හැදිලා තිබෙනා වූ රූපේ දකිනවා. නැත්නම් රහතන් වහන්සේ විඳිනා වූ වේදනාව හිතා ගන්නවා. ඒව දැනගෙන ඒවට දුරු කරනවා. සිටියක් තියෙනවනේ. අර සෝරෙය සිටුවරයාට උනේ ඕකනේ. සෝරිය සිටුවරයා රහතන් වහන්සේ නමකගේ ඒ උපාදින්න රූප ස්වභාවය දැක්කනි. ඊට පස්සේ හිතුවා අනේ අපේ භාර්යාවට මේ වගේ ශරීරයක් තිබුණාම කොච්චර වහිනවද කියලා හිතුවන්. අන බලන්න රහතන් වහන්සේගේ ශරීරේට විහක් කෙනෙකුගේ හිතේ බාහිර ධර්මයක් හැටියට උපාදාන උපාදින් උපාදානිය වෙච්ච විදිය. එතකොට ඒ රහතන් වහන්සේගේ ශරීරය යෝ මේ ගොදුරු වුණා තවත් හිතක තිබෙන තවත් හිතක ධර්ම වලට මේ මතුවෙන්න. එහෙම වුණානේ. එතකොට එහෙම අපි හිතුව එහෙම නොවෙනවා කියලා. එහෙම මේ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්නම් ඒ සෝරේතිකුවරයාට විපතක් වෙන්නේ නැහැ. සෝරේතිකුවරයා කතාව දන්නවානේ. ඒ තමයි ඒ සෝරේතිකුවරයා ඉන්නේ හේතු අනේ මගේ භාර්යාවට මේ විදිහට මේ ශරීරය තියෙනවා නම් හොඳයි කියලා නොසිතිය යුතු දෙය නොසිතිය යුතු තැනක හිතුවා. හැබැයි ඒ කෙලෙස් පහළ වීමට ඒ ශරීරයේ හේතු වුණා. ඒ තමයි කච්චායන මහ රහතන් වහන්සේ නම ඔබ මේ ඔබට ඔබ සිද්ධිය වුණේ. තවත් අපි හිතමු මෙහෙම මේ දැන් ඔය සාතන් වහන්සේලාගේ තිබෙනා වූ ජීවිතවල තිබෙන යම් යම් කතහඬවල් තේරෙනවානේ. කතහඬ කියලා කියන්නේ ඒක මේ විපාකයක්නේ. ලස්සන කතහඬක්, ලස්සන රූපයක්. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා විඳින සැප ඕවා විපාක. ඕවා පිටින් බලනකොට ඒවා ගුදුරු වෙනවා. කෙනෙක් මේ කෙනෙක්ගේ හිතේ කෙලෙසක් ඇති වෙනවා. රහතන් වහන්සේට නැති එක හැබැයි. හැබැයි බාහිර ධර්මයක් ඇටිට අනෙක් කෙනෙකුගේ හිතට ඒක බලපාන. ඊළඟට තියෙනවා මෙන්න මේ එක. අනුපාදින්නයි. අනුපාදින්න ධර්ම කියලා කියන්නේ අනුපාදින උපාදානියද. අනුපාදින්න කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් හැදිච්ච එකක් නෙවෙයි. නමුත් තියෙනවා මේ සමහර වෙලාවට අපි ඔය සමහර අය මේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. ස්වාමීන් වහන්සේ මට මෙහෙම හිතුණා. මට මෙන්න මේ වාගේ හොඳ දෙයක් හිතුණා, නරක දෙයක් හිතුණා. එහෙම හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මං ඉස්සරලා කරපු මොකක් හරි එහෙම හිතෙන්ට මං කරලා ඇති කර්මයක් කියලා කියනවා. අත ස්වාමීන් වහන්සේ මේ මේ අදහසක් කරව මේ විදිහට හිතුණා. මෙහෙම හිතුනේ මට මේ ඉස්සරලා මට එහෙම හිතෙන්ට මට කර්මයක් වෙන්න ඇති කියලා. නෑ, ඒක වැරදි. එහෙම කර්මයක විපාකයක් ඉතින් නෑ. මේ මයික්ස් ඔෆ් කරගන්න, මේ මියුට් කරගන්න. දැන් බලන්න අකුසල් සිතක් පහළ වෙනවා, රාග සිතක්. රාග සිතක් කියන එක, ලෝභ සිතක් කියන එක, ද්වේෂ සිතක් කියන එක කර්මයක විපාකයක් නොවේ. කර්මයක විපාකයක් නෙවෙයි ඒක. ඒක කර්මයක්. ඒක කර්ම හිතක්. ඒක නිසා අකුසල් සිත් 12ම අනුපාදිනයි. අනුපාදිත. අනුපාදින්න ධර්ම. ඒ කියන්නේ උපාදාන ගන්න බෑ. අනුපාදින්න ඒ කියන්නේ උපාදා කියන්නේ මෙහෙමයි. මම පාවිච්චි කරන වචනේ පාවිච්චි කරන්න ඒක පරිස්සමෙන් අනුපාදින්නේ කියලා කියන්නේ කර්මයක විපාකයක් හැටියට කියක් නෙවෙයි. අකුසල් සිත් හැදින්නේ නැන් කර්මයක විපාකයක් හැටියට. ඊට පස්සේ කුසල් සිත් තියෙනවා. ඒවා කුසල් සිත් කියන ඒවා කර්මයක විපාකයක් හැටියට නෙවෙයි නේද? රූපාචර කුසල් තියෙන, අරූපාචර කුසල් තියෙන කර්මයක විපාකයක් හැටියට නෙවෙයි හැදෙන්නේ. ඊළඟට රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත 20ක් තියෙනවා. ඒවා වෙන්නා මේ ක්‍රියාසිත 20ම රහතන් වහන්සේලාට සහ පුරුතඥයන්ට පහළ වෙන ක්‍රියාසිත 20ම ඇවිල්ලා ඒවා මේ උපාදින්න නෙවෙයි, ඒවා අනුපාදින්නයි. ඒයිසිත චිත්තජ රූප ධර්ම උත්තුජය ඊට පස්සේ ආර ඌව ඇවිල්ලා අර කර්මජ නොවන දේවල්. කර්මජ නොවන සියලු දේම රූප අනුපාදින්නයි. ඒක තේරුම් ගන්නෙ මෙහෙමයි. මේ කියන ධර්මතික නාම ධර්ම චිත්තික චෛතසික මේ කියනා වූ චිත්ත සුචු ආහාර කියන ඒවා මේ කර්මයක විපාකය සංහාවෙන් දෘෂ්ටි මිස්තර කර්මයකින් කරපු කර්මයක විපාකයක් හැටියට නෙවෙයි අකුසල් පහළ වෙන්නේ. ඒ කුසල් පහළ වෙන්නේ රූපාවචර පහළ වෙන්නේ ඒවා එහෙම එකක් නෙවෙයි. ඒක නිසා ඒ ධර්ම සමූහයට කියනවා ඒ කොටට අනුපාදින්න ධර්ම කියලා. අනුපාදින්න ධර්ම. ඒක රහතන් වහන්සේලාට තියෙනවා. එතකොට කොටසක් ක්‍රියාසිත තියෙනවනේ අනුපාදින්න ධර්ම. අපිට තියෙනවා. ඒ අපි යම් කිසි වෙලාවක මේ අකුසල් හැදෙනකොට අනුපාදින්න. ඊළඟට අපි කුසල් සිත් පහල කරනකොට අනුපාදින්නයි. ඊළඟට රූපාවචර කුසල් සිත් හැදෙනකොට අනුපාදින්න. දැන් මේ අනුපාදින්න ධර්ම. තව වචනයක් කියනවා ඒව උපාදින්න වෙනවලු. උපාදා නෑ අනුපාදින් උපාදානිය වෙනවා. උපාදානිය වෙන්නේ කියන්නේ ඒ අනුපාදින්න උනත් ඒව තව කෙලස් පහළ වෙන්නේ කෙලස් හැදෙන්න හේතු වෙන ධර්ම වෙනවා. ඒක වෙන්නේ අපි කතා කරමුකෝ මේ මෙහෙම මෙහෙම මිනිස්සේ මහා දෘෂ්ටියෙන් කතා කරනවා තර්ක විතරක දාලා. එහෙම නැත්නම් මහා සංහාවෙන් ලෝභයෙන් ලෝභ හිත්තුලින් කතා කරනවා. ලෝභ හිත්තුලින් කතා කරනකොට මහා සද්දෙට ගොරෝසුට එහෙම නැත්නම් තරහකින් කතා කරනවා මහා ඡන්දියෙක් වගේ. ඇත්තටම මේ ඡන්දියෙක් වගේ මහා නිකං ගරු ගාම්භීර විදිහට මානෙන් කතා කරනකොට ඒක මොකද්ද? ඒක ඇවිල්ලා ඒක වුණ අනුපාදින ධර්මයක්. අනුපාදින ධර්මයක්. දැන් මම බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නකොට මට හිතෙනවා මෙන්න මේ වගේ හොඳම හොඳ මේ මහා බලවත් කෙනෙක් වෙන්න ඕන. මාත් වෙන්න ඕන මෙන්න මේ වගේ නිකන් තැන්තැන් වල පාස් වෙන්නේ නැති සෙකන්ඩ් වෙන්නේ නැති කියලා මම ඒ මිනිස්යාගේ අර මිනිස්යාගේ තියෙන අකුසල් ස්වභාවයේද අකුසල් ක්‍රියාව අකුසල් සිත්වලට අකුසල් කතාවට අකුසල් සබ්දේට අකුසල් වචනමාලාවට අකුසල් අපේස වීමට අකුසල් අර රැස් ගැසීමට මමත් මාත් වෙන්න ඕනේ මාත් මේ වගේ වෙන්න ඕනේ ලෝභ කරා. අනේ එතකොට මේ ලෝභ කිරීමට ඒ වගේ අනුගමනය කිරීමට ඒක දෘෂ්ටියක් හැටියට ගැනීමට හේතු වෙන්නේ ඔය අකුසල් සිත් එකනේ. අපි හිතමු මෙහෙම මේ හොඳ ලස්සනට කෙනෙක් පින් කරනවා. හොඳ ලස්සනට කෙනෙක් පින් කරනවා. ඒ පින් කරනකොට එයාගේ පින්කම දිහා බලාගෙන ඉන්න ඒ කුසල් පැත්තට. ඉතින් එයාට ප්‍රශංසාවක් යන හොඳට වැඩේ කරනවා. දැන් ඒ කරන විදිය, ඒ කරන තාලේ හැඩය දැක්කන් පස්සේ හැම එක්කෙනාම හරිම අපූර්වට පිළිගන්නවා අගේන. දැන් ඒ ඒක ඇවිල්ලා කුසල් ක්‍රියා පිළිවෙතක් නේ. මම උගලිය බලයි බලාගෙන කියන බල මට හිතෙනවා මා ප්‍රයෝග කරන්න ඕනේ කියලා. මා ප්‍රයෝග කරනවා මම ඒකට ලෝභ කරනවා. ඒ ලෝභ කරන්නේ කොමක් නිසාද? ඒ ලෝභ කරන්නේ අර කුසල් සිත් වලට ලෝභ කරන කුසල් සිත් කියලා කියන්නේ අනුපාදාන ධර්ම. ඒකට ඇලෙනවා කියලා කියන්නේ උපාදානී හේතු වෙනවා කියලා කියන්නේ මගේ හිතේ අකුසල වලින් හේතුපත් වෙනවා කියන්නේ. ඔන්න ඔය විදිහට මේ ඔය අනුපාදින්න ධර්ම අපිට උපාදානීය ස්වභාවයේ පත් වෙන ස්වභාව තියෙනවා. එතකොට මේ කෙලෙස්නේ සාසව ධර්මනේ. තව එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන සිඳු කියන දෙපයි කියලා වික්ෂුන් වහන්සේට. සහ ආර්යයන් වහන්සේලා එහෙම කෙලෙස් සාගත ඒවා ඇති කෙලෙස් සාගත සංගීත ගායනා ඊට පස්සේ මේ ලෝභය ඇති වෙන දේවල් කරන්නේ නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙකුට ලස්සන කතාවක් තියෙනවා. ඔබේ ලස්සන පිරිසුදු පිරිසුදු පැහැදිලි මේ මధుර මනෝහර කතාවක් තියෙනවා. ඒ කතාවද ඒ කතාවේ ලස්සන සින්දුවක් කියනවා. ගීතයක් කවියක් ගායනා කරනවා. තමන්ගේ ලස්සනට ගායනා කරනකොට අනිත් අයට එන වගේම ඊටත් වඩා ලස්සන සුන්දරට තමන්ට තැහෙනවනේ ඒ කතා. ඒ ලස්සන ගායනය තමන්ගේ කන්දේට තැහෙනවනේ. මොකද්ද මේ කතාද කියලා කියන්නේ? කතාද කියලා කියන්නේ කතාද කියලා කියන්නේ උපාදින්න ධර්මයක්. කතාද කියලා කියන්නේ විපාකයක්. ඒ කියන්නේ ඒ ලස්සන කතාවද එයාට හම්බ වුනේ ඉස්සරලා විපාකයක් හැටියට. එතකොට ඒක මේ ඒක තමම මමම ලෝභ කරනවා. මම ලෝභ කරනකොට මට එතකොට ඒක උපාදානියේ සා මගේ ලෝභකමට මේකම හිතවත් වෙනවා. එහෙම නැත්නම් මට මෙහෙම හිතෙනවා. මගේ කතාවද මට හොඳ ලස්සනයි. හොඳයි. ප්‍රියයි. කතාවද මගේ කතාවද මම අහනකොට මට සෝත විඥාන පහළ වෙනවා. සෝත විඥාන පහළ වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ විපාකසෙත් නේ. මම ඒකට නැවත නැවත ආස කරනවා. ආස කරලා ඒ ආස කිරීම ආස කරමින් තව තව කියනවා. එතකොට මේක උපාදින්න ධර්මයක් උපාදානියේ මගේ තව තව ලෝභය ඇති වෙනටත් හේතු වෙනවා. ඒ වගේම මම ලස්සනට ලෝභ කරලා කියනවා. කියනවා කියලා කියන්නේ මෙතන අනුපාදින්න. ඒ කියන්නේ ක්‍රියාවනේ. ඒ ක්‍රියාව මම එක වෙලාවක් හොදට කිව්වා ඒ විදිහටම තවත් මම කියන්න ඕනේ කියලා ඒ කරපු ක්‍රියාව ලෝභ ක්‍රියාව තවතාවක් මම ප්‍රැක්ටිස් කරනවා. පුහුණු කරනවා. එතකොට අනුපාදින්න අනුපාදානීය ස්වභාවයේ පත් වෙනවා. මෙන්න මේ අනුපාදී උපාදානීය වෙනවා. අනුපාදානීය වෙනවා. අනුපාදී උපාදානීය වෙනවා. ඒක නිසා අනුපාදී කියන්නේ කෙලසුන්ගෙන් හටගත්තේ කෙලසුන්ගෙන් විපාකයක් හැටියට හටගත්තේ නැති ධර්ම උපාදාන කිරීමට හේතු බුත වෙනවා. ඕක තව අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් මේ විදිහට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී මේ ප්‍රාතිහාර්ය පාන. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන. ප්‍රාතිහාර්ය පාන වෙලාවේ විශාල ජන පිරිසක් ඕක දකිනවා. බුදුරජාණන් වහන්සේ යමාමහා පෙළහර පානකොට ඒ යමාමහා පෙළහර පානවයි කියලා කියන්නේ මොකද්ද? ඒක බ්ලෞසුරා බුදුරජාණන් වහන්සේගේ අරිහත් ක්‍රියාසිතකින් කරන්න ඕන වැඩක්. අරිහත් ක්‍රියාසිතකින් කරන වැඩක් ඒක. බුදුරජාණන් වහන්සේට කුසල් නැහැ. බුදුරජාණන් වහන්සේට අකුසල් නැහැ. ඒක නිසා ක්‍රියාසිත. මේ ක්‍රියාසිත කියලා කියන්නේ අනුපාදින්න ධර්ම. ඉතින් අනුපාදින්න ධර්ම බලාගෙන ඉන්නකොට මේ අනිත් මිනිස්සු මේක දිහා බලාගෙන ඉඳලා ඉන්න ඊට පස්සේ ඒ මිනිස්සුත් ඇතුළේ කියනවනේ බුදුබව. ඒ බුදුබව පැතුවේ ඇයි? අර බුදුරජාණන් වහන්සේ නිකුත් කරපු උන්වහන්සේගේ ක්‍රියාසිතින් ඉදිරිසිතින් ඒ නිස්පාදනය කරපු අනුපාදින්න ධර්මවලට මේ මිනිස්සු ටික ඔක්කොම උපාදාන කරනවා. එතකොට ඒ අයගේ සිත්වලට උපාදානේ වීමට එහෙම නැත්නම් ලෝභ කිරීමට, කියන්නේ ලෝභ කිරීමක් ආසා කිරීමක් නෙවෙයි. දැන් කිසිම කෙනෙක් ඒ ලෝභ සිතකින් තොරව මේ ඒකට මට මෙහෙම ලැබේවා මාත් මෙහෙම වෙන්න ඕනේ කියලා ලෝභ සිතකින් තොරව පතන්නේ. ඒක හිතුව වෙනවා. පැහැදිලි මාත්‍රේ කුසල් සිතක්. ඒක වෙනයි. ලෝභ කරනකොට අර විදිහ. අපි හිතමු මෙහෙම මේ මෙහෙම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ක්‍රියාසිත වලින් රහත් ක්‍රියාසිත වලින් ඉදිපාති හරි පාන. දිනි කඳන්, ජල කඳන් ඊට පස්සේ ලස්සන මේ විමාන අරවම පොඩක් මවන. මවන කොට ඒක දකි මිනිස්සු. දැකලා සාදු කියන. සාදු කියන්නේ මොකටද? සාදු කියන්නේ අර ලෞතර බුදුරජාණන් වහන්සේගේ චිත්තජ ඒ ක්‍රියා චිත්තෙ නිස්පාදනය කරපු ඒ දේවල්ට ඊට පස්සේ මේ කුසල් සිතක් හදනවා. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම ධර්මයක්. අනුපාදින්න අනුපාදානේ ධර්මය. ඒ කියන්නේ අනුපාදින්නයි කියලා කියන්නේ ඒක විපාකයක් නෙවෙයි. තණ්හා මූලික, දෘෂ්ටි මූලික කර්මයක විපාකයක් නෙවෙයි. මොකමද ඒ? ඒ තමයි විපාකයක් නොවනදී තමයි මේ ලෝකෝත්තර කියනවනේ සිත්තක ලෝකෝත්තර මාර්ග, ලෝකෝත්තර කුසල විපාක, මාර්ග සහ ඵල සහ ඒකේ වැඩ කරන චෛතසික ධර්ම 36 කොටස. ඊට පස්සේ නිර්වාණ ධර්ම අපි සරලව ගත්තොත් එහෙම ලෝකෝත්තර සිත් 8යි, චෛතසික 2යි, නිර්වාණ ධර්ම 2යි. මේ ටික ඇවිල්ලා ඇත්තටම අනුපාදින්නයි. මේක අනුපාදින්නයි. හේතුව මේක අනුපාදින්නයි කියලා කියන්නේ කර්මයක පෙර කරපු ලෝභ මූලික, දේශ මූලික කර්මයක විපාකයක් නොවේ මේක. ඊළඟට ඒකට කොයි වෙලාවවත් සංහාවක් ඇති කරන්නේ අනුපාදේ අනුපාදානී ධර්මයක්. කවදාකවත්ම ලෝකෝත්තර මාර්ගසිතක් නිසා ලෝභයක් පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගසිතක් නිසා තරහක් පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ග ඵලසිත නිසා, නිර්වාණ ධාතු නිසා මේ තරහසිත, ලෝභසිත, දුෂ්ටිසිත ඇති වෙන්නේ නැහැ. ඒක අරමුණු කරන්න බැහැ. ඒක නිසා උපාදින්න හැදෙන්නේ නැති අනුපාදින්න ධර්ම. ඉස්සර වෙලාවම අපි මෙන්න මේ කාණ්ඩය, මේ කියපු ත්‍රිකය, මේ ධර්ම කොටස තේරුම් ගන්නට ඕන සූත්‍රයේ අන්න අරහරියට යන්න කලින්. එතකොට තේරෙනවා මේ උපාදින්න ධර්ම මොනවද? ඊළඟට උපාදින්න ධර්ම මොනවද? ඊළඟට උපාදින්න වෙන්නේ මොනවද? උපාදින්න නොවෙන්නේ මොනවද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි ස්කන්ධ හැටියට කතා කරනකොට, ස්කන්ධ හැටියට කතා කරනකොට අර තියෙන්නේ මේ කෙලෙසුන් ආශ්‍රව ධර්මයන්ට, සාස්ත්‍ර ධර්මයන්ට එකතු වෙන්නේ නැති, උපාදානයේට යන්නේ නැති, ඒ වගේම අරමුණ කරන ආශ්‍රව ධර්මයන් උදින් ගන්නේ නැති, ඊළඟට උපාදානය කරන්නේ නැති ධර්ම ටිකට කියනවා මේ ස්කන්ධ ධර්ම කියලා. ඒකට ගොදුරු වෙන ඒ කෙලෙසුන්ට හිතවත්තු ආන්නේ ඒ ටිකට කියනවා උපාදානීය හිතවත්තු දේවල්ට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. ඔය ටික මම හිතනවා මේ පින්වතුන්ට සරලව තේරෙන්න ඇද කියලා. මේකේ අර ත්‍රිකය හොඳට තේරුම් ගන්නට එතකොට මේ පින්වතුන්ට ඔය කියන්නා වූ කාරණය මේ ප්‍රශ්නයක් නැතුව හොඳට විසඳගන්න පුළුවන් වෙනවා. මම හිතනවා මොනාරි කියනවා නම් අපි මේ වෙලාවේ හැටියට ටිකක් අපි තේරුම් ගන්න බලමු. තව ප්‍රශ්නයක් දෙයක් තියෙනවා නම් නැත්නම් අපි මෙතනින් අවසන් කරමු. එහෙම නැත්නම් අපි වෙන වෙලාවක නැවත හමු වෙමු. ඉතින් මේ තව හැබැයි මේක ගොඩාක් කියන්න පුළුවන්. මේ අතීතය, අනාගතය, වර්තමානය ස්ථාන 11ක තියෙනවා මේ කතා කරන්න. මම ওই පොඩි පොඩි මගේ මතකයේ තියෙන කැලේ එක තුනක් තමයි ඔය මතක් කරේ. ඉතින් අපි හැමදෙනාටම ධර්මාවබෝධයේ වේවා, නිර්වාණ අවබෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඔය සමහර අය කියන්නේ උන් ඔය වගේ කෑල්ලක් කලකට තම රහතන් වහන්සේ මේව තියෙනවායි කියලා කියන්නේ ඕක නිසා. ඔය උපාදාන ධර්ම ඒ උපාදින්න ධර්ම අර ඉස්සෙල්ලා කර්මයකින් සකස් වෙලා තියෙන නිසා. ඒක නිසා මේ කරුණු මේ විදිහට නිරෝධ කර ගැනීමට තමන්ගේ යෝනිසෝ මනසිකාරේ පහල කරත්වා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා සෑම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාන්ත. මේ ඛණ්ඩ සූත්‍රයේ කියන විදිහට තේරුම් ගත්තේ මා පෞද්ගලිකව තේරුම් ගත්ත සාමිනාන්ත ඛණ්ඩ කිව්වහම පොදුවේ අර 11 ආකාරයක කොටස් පිළිබඳව සඳහන් වෙන බවත් ඒ කියන්නේ ඒකට වෙනසක් නැතු සියලුම දැන් රූපගතාම රූපස්කන්ධය කියලා ගාම සෑම රූපයක්. ඒකකොට රූපස්කන්ධය කියලා හිතුවා. ඒ පස්සේ උපාදානස්කන්ධය කියන තැනදී රූප උපාදානස්කන්ධය කියන තැනදී හිතුවා මේ යම් කිසි රූපයකට මෙහෙම ආස්තවය දෙන්න හැකියාව තියනවා. එහෙමත් නැත්නම් උපාදානය වෙන්න එහෙමත් නැත්නම් අපි කිව්ව උපාදානීය ධර්මයක් වෙනවා නම් ඒක රූප උපාදානස්කන්ධයයි කියලා. ඒකකොට සාමාන්‍යවස් දැන් ඇත්තටම අපිට දැන් මට පෞද්ගලිකව පේනවා දැන් සාමාන්‍යවස් විස්තර කරලා දෙනවා මේ ලෝකෝත්තර මාර්ග සිත් ඵල සිත් ඒ වගේ එදෙන චෛත්‍ය ටිකක් නිර්වාණ ධාතුවක් කියන එකට මේ උපාදානයේ ගොදුර වෙන්නේ නැති ධර්ම කියලා. එන්නේ අනුපාදින්න අනුපාදානිය කියලා. එතකොට සාමාන්‍යවස් දැන් වේදනා ඡන්දය ගැන කියනකොට සියලුම වේදනාවන් ගැන කතා කරනවා 11 ආකාරයකට. එතකොට දැන් වේදනා උපාදානස්කන්ධය කියන තැනදී අපි ප්‍රගොත් එහෙම මේ සාමාන්‍යයෙන් වේදනාවකට උපාදානය වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ලෝකෝත්තර මාර්ගයේ කලසිස්වර කියන කිසි වේදනාවක් කියනම ඒ පිටකට උපාදානය වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඒක අනුපාදානි අනුපාදින්න අනුපාදානීය ධර්මයක් තමයි. ඒ අවස්ථාවේදී ඒක උපාදාන ඛණ්ඩයට අයිති වෙන්නේ නැහැ කියලා වගේ. ඒ වගේම තමයි සංඥා සංකාර විඥාන කියනකොට විඥාන කියනකොට ලෝකෝත්තර මාර්ගසි ඵල සිත් කියන එක හැර තමයි විඥාන ඛණ්ඩය පනවන්න පුළුවන් කියලා මේ මාස්කාව යද තේසනවා. එතනයි අපිට තවදුරටත් කොඩක් පැහැදිලි කර ගන්න ඕනේ මේ හිතුවම හරිද ඒක සබ් නිවර් දී යුතුද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ සම්මාත. ඒවත් තමයි. ස්වයංනාස් අපිට ඇහින්නේ අපි හමුදුනේ කැඩිකේ යන්නේ. ඒ හින්දා ස්වයංනාස් මාත් හිතනවා එහෙමනම් අපි දැන් 9:40 වෙලාව ස්වයංනාස් ඔබ වහන්සේ අපිට මේ බදාදා හෙට දවසේ බදාදා හින්දා බ්‍රහස්පතින්දා ඔබ වහන්සේ සුපුරුදු වෙලාවට ප්‍රසංග එකතු වුණොත් අපිට මේ මේම සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. ඔබ වහන්සේ පැහැදිලි කරන දීපු කොටස අපිට හොඳින්ම ඇහුණා. ඒ කොටස ගැන කිසිම මේ ඒක හොඳින් තේරුම් ගත්තා. මේ එතනමුත් ඒ කිය පැහැදිලි කරපු දීපු දේ අපි අර ප්‍රශ්නයක් හැටියට මතු කරපු දෙයට ආදේශ කරගන්න ගැනීමේ කොටස තාම තියෙනවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ. මම දැන් ඇහුවොත් ඔය විවිධ මේ මත ඉදපත් වූ දෙන්නේ මෙතන මට හිතාගන්න අමාරුයි මේක හැමෝම එකතැනකට තාම ආවද කියලා. ඒ නිසා අපි ඔබ වහන්සේ නැවත බලසඳ සම්බන්ධ කරගෙන ස්වාමීන් වහන්සේ අපි මේ නැවත කතා කරමු ඒ ගැන කියලා මම යෝජනා කරනවා ස්වාමීන් එහෙනම් අපි හිම කරමු. එහෙනම් කඩයන් තුනේ අපි හෙට දවසේදී සාකච්ඡා සුපුරුදු විදිහට පැවැත් වෙනවා. හෙට සාකච්ඡාවට එකතු වෙන්න කියලා යෝජනා කරනවා. අසුභානුදර්ශී සූත්‍රය කියලා යෝජනා කරලා තියෙන හෙට සාකච්ඡාවට අපි අනිද්දා ගෞරවනීය ජිනරංක ස්වාමීන් වහන්සේ සමඟ ප්‍රශ්න සාකච්ඡාවක් පැවැත් වෙනවා. ගාස්වෙන්දා. ඉතින් අපි පස්සන් දේශනාවේ ඉතුරු කොටස තනෝය මේ සතියේදී එහෙමනම් මේ කාරණාවම සාකච්ඡා කරනවා මේ අපේ තිබුණු ගැටලුව විසඳන්න පුළුවන් මට්ටමට එන්න කියලා. මම ඉතින් ගෞරවයෙන් කල්ලාන්ට නිදලා තියෙනවා ඒක තියෙනවා මේ මේක ප්‍රශ්නයක් ගැන කතා කරපු කට්ටිය කතා කරන සූදානම් වෙලා ඉන්න තමන් දරපු මතේ මේ නැවත අපි යන්නේ නැතුව අපි කට්ටිය කොහොමද එකතනකට එන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන්ද කියලා බලාගන්න බලාගෙන සූදානම් වෙලා අපි හොඳ කල්ලාන්ට ප්‍රශ්න සාකච්ඡා පවත්වමු. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ අනුව අපිට මේ ඛණ්ඩ සහ පංච ප්‍රාණ ඛණ්ඩයන් වෙන වෙනම හෝ ඒක විදිහට දී දෙන්නේ කියන එක අපිට තේරුම් ගැනීමට මහා උපකාරයක් වෙන විදිහට ඉතින් බරවත් මහත්මයා කිව්වා වගේ අපිට අවස්ථාවක් ලැබියද තාක්ෂණයේ බොහෝ බාධක තියෙනවා. ඒ නිසා අපි සහත්කින් දැක්කේ නැවතත් මේ සාකච්ඡාව ඉදිරි කරත් හැටි දෙක කරමු කියලා අපි දැන් සිතාවේකට පත්තම. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේ මේ වගේ වේලාවක කියන්නේ කාල වේලාවක් නබලන් මධ්‍යම රාත්‍රියේ කිතු වෙච්ච වේලාවකත් අපිට මේ විදිහට අනුග්‍රහය දැක්වීම අපි හැමදාමත් ඉතාමත්ම ගෞරවයෙන් අපි ඒක අනුමෝදන් කරන ඒ කුසලයේ වහන්සේටම ඒක අපිට විශාල සේවයක්. ඉතින් අද දිනත් මේ විදිහට අපිට ඉතත් වේලා මේ විදිහට උදව් කිරීම විබදව සියලු දෙනා වෙනුවෙන් මම ඉතාමත්ම කෘතවේදීව පාද නමස්කාර කරමින් පුණ්‍යානෝල රැකන ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි ලබන ප්‍රාර්ථනාවට ඉඳන් නැවත එකතු වෙලා මේ සාකච්ඡාව දිගට ගෙනියමු. පෙරවන් සර්ණයි. නිර්වන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං සම්මතං දුර්ලභේන නාමස්සං පස්සුතුං දුතුං වරං සාරිපුත්තාගේ